ජීවිතේම අත්හරින්න හැමදේම දන් දෙන්නේ ඇයි ඒ අලෝභය තුල ඉන්නේ කියලා ඇහුවාම එයා කියන ආන්දරණ හැමදේම අනිත්‍යයිනේ ගෙනියන්න බෑනේ මැරෙනකොට ඉතින් මැරෙනකොට ඔක්කොම දාලා යනවා බොරුවට මොකටද මේ එකතු කරන්න පොද බඳින්නේ ගෙනියන්න බැරි නිසා එයා එකතු කරන්නේ හැබැයි ගෙනියන්න පුළුවන් නම් එයා එකතු කරනවා එහෙනම් මේ අලෝභය එයා අඳුනාගත් අලෝභයක් මිසක් ලෝභයේ තුල පවතින අලෝභයක් නෙමෙයි ලෝභයේ තුල පවතින අලෝභය මොකද අනේ පිටසිරිතු මාගේ අලෝභය කාවණු ගැල් ගණන් තියෙනවා වස්තු තියෙනවා ලොකු ශාලා තියෙනවා හැමතැනම රත්තරන් තැලි තියෙනවා හැමදේම තියෙනවා හැබැයි අනේ පිටසිරිතු මා සම්මාදිටියෙන් එක දිහා බලන් ඉන්නවා එක්තරා කාලෙකින් ගන්න එකනවා මොකවත්ම නැහැ ව්‍යංජන 20 උයලා දාන දීපෝ අනේ පිටසිරිතු මා කාඩි හොදී බතුයි දෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා අහනවා මේ අනේ පිටසිරිතු මා මේ මොකක්ද මේ දාසල දාන්නේ දෙනවනේ භාග්‍යතුන් වහන්සේ මොනවද දෙන්නේ කාඩි යොදී බති එහෙනම් මටත් පොඩ්ඩක් දෙන්න කියලා උන්වහන්සේත් වළඳනවා එහෙනම් මොකද මේ අනේ පිටිසුපිට මා තුල තිබිච්ච අලෝභය අලෝභය හඳුනාගත්ත එකේ අලෝභයක් නෙමෙයි ලෝභයේ තුල පවතින අලෝභයක් අහුවෙන්නේ නැතුවයි අලෝභය නඩත්තුකොලේ ඒ නිසා ඒක යාට ප්‍රශ්නයක් උන්නේ නැහැ දේපල අත්පත් කරගන්න නැතුව අයිතිවාසිකම් කියන්නේ නැතුව අල්ලා ගන්න නැතුව උපාදානය කරන්න නැතුව එය ඒක තුල අලෝභයක් යට නඩත්තු වෙනවා නම් කරන්න පුළුවන් නම් එයා ශ්‍රේෂ්ඨයි. අද අපි ගැටෙන්නේ ගැටෙන්නේ නැත්තේ ගැටීම තුල පවතින නොගැටීම නෙමෙයි ඒක. නොගැටීම කියලා වෙනම එකක් අපි නඩත්තු කරනවා. අපි කාගෙන්වත් පලිගන්නේ නැහැ. ද්වේෂයක් පාන්නේ නැහැ, පටිගයක් නැහැ. පටිගයක් නැත්තේ ඇත්තටම මේ ද්වේෂය තුල අද්වේෂය හඳුනාගත්ත නිසා නෙමෙයි. අද්වේෂය කියලා වෙනම එකක් හඳුනාගත්ත නිසා. වෙනම රාමුවක් හදාගත්ත නිසා. ඒ නිසා පිටන මම කාටවත් වෛර කරන්නේ නැහැ. කාටවත් එහෙම කරන්නේ නැහැ, මෙහෙම කරන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ද්වේෂය නැති වුණා තනාගාමිනේ. සමහරලාට එයාට තරහා යනකොට මේ අවස්ථා තියෙනවනේ. සමහරලාට උමත්තක වෙනවනේ. සමහරලාට එයා ගැටෙනවනේ. සමහර අවස්ථාවලදී මේක මේ ධර්මතාවය අමතකනකොට තරහා යන අවස්ථා තියෙනවනේ. එහෙනම් ද්වේෂය තුල හටගත්ත අද්වේෂයක් නෙමෙයි එතන තියෙන්නේ වෙනම අඳුනාගත් අද්වේෂයක් නඩත්තු කිරීම. විරාගය වෙච්ච කෙනෙක් රාගය තුලින් විරාග වෙච්ච කෙනෙකුට කවදාවත් රාගයක් එන්නේ නැහැ. හැබැයි නිකන් වාහනේ එලවනකොට කාවැරදි නම් දකින්නරිද හිතනවනම් කෙනෙක් දිහා දැක්කාම විනාඩියක් හරි බලන්න හිතනවනම් දැකලා ගියාට පස්සේ නැවත මෙනෙහි වෙනවනම් ඒක විරාගය කියලා එකක් වෙනම අඳුනගෙන නඩත්තු කිරීමක් මිසක් රාගයේ තුලින් හටගත්ත විරාගයක් නෙමෙයි. රාගයේ තුලින් විරාගය අටගන්නේ කොහමද? ලෝභයේ තුල අලෝභය අටගන්නේ කොහමද? ద్వේෂයේ තුල අද්වේෂය අටගන්නේ කොහමද? ద్వේෂයේ Nirodha වුණාම අද්වේෂය අටගන්නවා. ලෝභයේ Nirodha වුණාම අලෝභය අටගන්නවා. රාගයේ Nirodha වුණාම විරාගය අටගන්නවා. එහෙම නැතුව අපි විරාගය කියලා එකක් අඳුනගත්තාම ලෝභ අලෝභය කියලා එකක් අඳුනගත්තාම අද්වේෂය කියලා එකක් අඳුනගත්තාම ඒක වෙනම රාමුවක්. ඒක වෙනම ලෝකයක්, වෙනම සම්මුතියක්. අපි තුල නඩත්තු වෙන ලෝකයක්. අපි මේ ලෝකේ නඩත්තු කරනවා. මධ්‍යස්ථ වුණා නෙමෙයි. අන්ත දෙක නඩත්තු කරන නිසා අන්ත දෙක තුල පවතින නිසා මධ්‍යස්ථයක් යට දැනෙනවා. සැප තුල අවුවෙන්නේ නැතුව සැප විඳින කෙනා තමයි නිවැරදි මධ්‍යස්ථයේ ඉන්නේ. දුක තුල දුකට අවුවෙන්නේ නැතුව දුක් විඳින කෙනා තමයි නිවැරදි මධ්‍යස්ථයේ ඉන්නේ. අන්ත දෙක නඩත්තු වීම නිසා මධ්‍යස්ථයක් හැදෙනවා නම් ඒක නිවැරදි මධ්‍යස්ථයක් නෙමෙයි. ඒක අර මේසෙට සාපේක්ෂව මේසෙ මැද පෙන්වන්න කිව්වම අන්ත දෙක ගත්තා කොන් දෙක ගත්තා මැන්න මැද ගත්තා එහෙනම් මේ මැද කියලා ගත්තේ මොනවට සාපේක්ෂව අන්ත දෙකට සාපේක්ෂව අන්ත දෙක පවතින නිසාට ගත්ත මධ්‍යස්ථයක් මිසක් ඒක නිවැරදි මධ්‍යස්ථයක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේලා අන්ත දෙකට සාපේක්ෂව මධ්‍යස්ථය පෙන්නනවා හැබැයි අන්ත දෙකට සාපේක්ෂව මධ්‍යස්ථය පෙන්නලා යම් කිසි කෙනෙක්ගේ මධ්‍යස්ථය වඩනවා නම් එයාට තේරෙනවා මේ මධ්‍යස්ථය මගේ තුළ පවතින්නේම අන්ත දෙක පවතින තාක්කල් විතරයි. දැන් රාතන් වහන්සේ ගමුකෝ. දැන් අපි සකෘදාගාමී වලින් පොඩ්ඩක් එයාට යනවා. රාතන් වහන්සේට අන්ත දෙකක් තියෙනවද? නිරෝධනේ. සියලුම දේ නිරෝධයි. පුද්ගලයේ සත්‍යයක් නැහැ, අන්ත දෙක නැහැ. දුකක් නැහැ, සපක් නැහැ. පොළු පාරක් හදනවා, පොළු පාරක් පූජා වුණා කියලා දැනගෙන යනවා. ඇයි ගැව්වේ? ඇයි මට පොළු පාරක් දුන්නේ කියලා අහන්නේ? ඇයි? අහන්න අදහසක් නැහැ. එතකොට සැපයි දුකයි දෙකම රාතන් වහන්සේ තුල නැත්තම් දැන් සතර ඉරියව්වේ මධ්‍යම ප්‍රතිපදාව ඉන්නවා කියලා බුදුහාමුදුර කියන්නේ මොනවද මේ කතාව? අන්ත දෙක තිබුණත් නේ මධ්‍යස්ථයක් තියෙන. දැන් අන්ත දෙක නැහනේ. බුදුවරු කියනවානේ රාතන් වහන්සේ සම්මෝතම සතර ඉරියව්වෙන් මධ්‍යම ප්‍රතිපදාණ යෝගී ඉන්නේ. මධ්‍යම ප්‍රතිපදාව අන්තයේ ඉන්නේ. උන්වහන්සේලා තුළ පීඨීමකුත් නැහැ, වෑයම් කිරීමකුත් නැහැ, ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. සියලු දේ නිරෝධයි. හැබැයි මධ්‍යස්තේ ඉන්නේ, මධ්‍යස්තේ නිවන තියෙන්නේ. අන්ත දෙකේ නිවන නැහැ නේ. එතකොට පැය 24ම සතර ඉරියව්වේ මධ්‍යස්ත නම් අන්ත දෙක නැතුව මධ්‍යස්ත කදිනේ කොහොමද? උන්වහන්සේ දුක තුළ අවුවෙන්නේ නැතුව දුක් විඳින නිසා, සැප තුළ සැප විඳින්නේ නැතුව සැප විඳින නිසා උන්වහන්සේ දෙක තුළම මධ්‍යස්ත වෙලා, අන්ත දෙකයි මධ්‍යස්ත වෙලා තින වෙනම එකක් නිර්මාණය වෙලා නැහැ. මේකුණත් මධ්‍යස්ත වෙලා, මේකුණත් මධ්‍යස්ත වෙලා, දැනගෙන සැප විඳින කෙනා සැප තුළ නැහැ, දැනගෙන දුක් විඳින කෙනා දුක තුළ නැහැ. ඒ දෙදෙනාම මධ්‍යස්ත දෙන්නේ. හැබැයි අපි එහෙම එකක් නෙමෙයි, සැපයි දුකයි අන්ත දෙකට සාපේක්ෂව මධ්‍යස්තයක් අදලා තිනවා. ඒ නිසා අපි තුළ නිරෝධ සමාපත්තිය නැහැ. හරියටම මධ්‍යස්තයක් දැනෙනවා, නිවැරදිම මධ්‍යස්තයමම ඉන්නවා නම් එයාට සාමාන්‍ය රාගය දැනෙන, ඒක අනාගාමි කෙනාගේ මානසිකත්වය. රාගය දැනෙන්නේ නැහැ. හැබැයි රාගය දැනෙනවානේ. සමහර දේවල් ලෝභ නැහැ. හැබැයි හැමදේම අත්හරින්නෙත් නැහැ. පර්ස් එකේ තියෙන සල්ලි නිකන් විසිකර කර යනවාද? එහෙම කරන්නේ නැහැ. ඒවා පරිසම් කරනවා, හරියට ආයෝජන. එනම් අත්හැරලා නැහැ. යම්කිසි අසුවීමක් තියෙනවා. අල්ලගෙන නැහැ. අසුවීමක් තියෙනවා. අහුවෙච්ච තැනක් තියෙනවා. දැන් අපි වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ අල්ලගත්ත දේ අතාරින්න නෙමෙයි, අහුවෙච්ච දේ අතාරින්න. අල්ල ගන්නවයි කියලා කියන කැමැත්තෙන් කරන දේ, අහුවෙනවයි කියලා කියන අකමැත්තෙන් කරන දේ, නොදැනුවත්ව කරන දේ, නොදැනුවත් අපි අහුවෙනවා. මම මෙයා මොනවාරි උපදෙස් දුන්නාම බැන්නම් මම ඒකට ගැටෙන්න යන්නේ නැහැ. ඇයි ගැටෙන්න යන්නේ නැත්තේ? එහෙම ගැටෙන්න යන්නේ නැතුව එමෙ හිටියාම ඒක සම්මාවක්, ඒක සම්මා කම්මන්තයක්. ඒ විදිහට ලෝකේ මොනම ප්‍රශ්නාවක් කම්පා නොවී ඉන්න ඕනේ කියලා මම ඒක දැනගෙන, ඒ දැනුමට සාපේක්ෂව මම අරක නඩත්තු කරනවා. නැත්තම් ඇත්තටම තරහා යනවා, එලවෙලව ගන්න තරහා. ඒත් මම ඌලගෙන අර සම්මාවට සාපේක්ෂව මම මධ්‍යස්ථයන් නඩත්තු කරනවා. හැමදේම අවශ්‍යයි, නම ගෙනියන්න බෑනේ. ඒ නිසා මං ගන්නෑ. ගෙනියන්න බැරි නිසා මං අලෝභයක් නඩත්තු කරනවා මිසක් ලෝභය තුලහ ලෝභය කට අරගෙන නැහැ තාම. ඒ නිසානේ වටිනාකම දකින්නේ. මේ දුර්වලකම නිවැරදි කරන්න තවත් අවබෝධයකින් ඉල්ලෙපේයි. මේක තේරෙන්නේ නැත්තේ ඒක උපාසක මාත්‍යක සීමාවෙන් එයාට තියෙන එකක් නිසා. දැන් රාතන් වහන්සේ කෙනෙක් කියනවා, උපාසකතුමනි මට කෝපයකින් පැන් ටිකක් දෙන්න. එයා රාත් නැහැ කියන එක ඒ වචනෙම කියලා ඉවරයි. ඒතුව කෝපෙන් පැන් ඉල්ලන්නේ ඇයි? පිඟානෙන් පැන් වළඳන්න බැරි නිසා, පාත්‍රෙන් පැන් වළඳන්න බැරි නිසා. එහෙනම් උන්වහන්සේ සම්මුතිය නඩත්තු කරනෝනි. ඇත්තටම ඕනේ පිපාසි සංසිඳෙන්නනේ. පාසක මාත්‍ය පැන් ටිකක් දෙන්න. හරි, රාතේ රාත් ප්‍රකාශයක්, නිරෝධය තුළින් අටගත්ත වචනයක්. ඒක රාත් නැති වුණත් ඒ වචනේ අයිති නිරෝධයට. ඇයි? පැන් ලැබුණොත් ඇති, පොල් කට්ටෙන් දුන්නත් කමක් නැහැ, පැන් ටිකයි ඕනේ. අතෙන් කමන්න දෙන්න කියලා අතින් එහෙම ඉල්ලා ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඇයි? පිපාසයට පැන් අවශ්‍යයි. ඒක කෝප්පෙන්ද පිඟානෙන්ද මුට්ටියෙන්ද පාතෙන්ද ඒක අදාළ නැහැ අපට. ඒක අර ගැටීම තුල නිර්මාණය වෙච්ච නොගැටීම, ඇලීම තුල නිර්මාණය වෙච්ච නොහැලීම, දුකට අහුවෙන්නේ නැතුව දුක් විඳීමක්, සැපට අහුවෙන්නේ නැතුව සැප විඳීමක්. අපි තාම සැප දුකට සාපේක්ෂව නෙමෙයිද බං? ගොඩාක් සැපයි ජීවිතේ. අනේ මේ හැමදේම දුකයි බුදුහාමුදුර කියලා දෙන්නේ, හැමදේම දුකයි කියලා දැන් ඔක්කොම දන් දෙනවා. දුකයි හැමදේම. ඒ නිසා අපි මාන වෙලා භාවනා කරලා දැන් සැප වඩනවා. ඇයි මාන වුණා? අනේ ගෙවල් වල කරදරයිනේ. ඒතර කරදරෙන්නේ මාන වෙලා තියෙන්නේ. ඇයි මාන වුණා? හරි ප්‍රශ්න ව්‍යාපාර කරන්නේ ඔළුව අවුල් වෙනවා. හරි කරදරයි. දැන් එයා විවේකෙටනේ මාන වෙලා තියෙන්නේ, නිරෝධයට නෙමෙයිනේ. යා විවේකයට උදකලාවට මාන වෙලා තින්නේ, නිවන් දකින්න නෙමෙයි. ප්‍රශ්නවලින් නිදාස්සෙන් උත්තරයකට මාන වෙලා තින්නේ, නිවන් දකින්න නෙමෙයි. පෞල් ජීවිතේ ගී ජීවිත හරි කරදරයි. නඩත්තු කරන්න බැරි නිසා මාන වෙලා තින්නේ. පෞල් නඩත්තු කරන්න යට අයියමදි. ඒ නිසා මාන වෙලා තින්නේ, නිවන් දකින්න නෙමෙයි. මෙන්න මේ විදිහට ඒකේ අන්ත දෙකේ යථාර්ථය දකින්න ඕනේ. අලෝභය මම හොඳට අඳුරන නිසා මම අලෝභය නඩත්තු කරනවා මිසක් ලෝභය අලෝභය වුණා නෙමෙයි. ලෝභය අලෝභ වෙච්ච කෙනාගෙන් ආනවා ගෙවල් තියනද? නැහනේ. ගෙවල් එතකොට නැද්ද? නැහනේ. එතකොට තියෙන්නේ ඒක මගේ කර්මයේ තියෙන තත්කල් පවතින එකක්. ඒක කර්මයේ තියෙන තත්කල් පවතිනවා. ඊට පස්සේ කාටර අයිති වෙනව නැත්නම් උන් ගාලා පන්නනවා. ලේලි ඇවිල්ලා බෑන ඇවිල්ලා මාව පන්නලා වැඩිහිටි නිවාසයට බාර දීලා ඔක්කොම ගන්නවා. කර්මයේ තියෙනකන් ඒක තියෙයි. මෝටර් සයිකලයක් තියෙනවද? නැහනේ. ඒකෝ මේක. ඔව් ඒක කර්මයේ තියෙනකන් පවතී. එයා හැමදේම කර්මානුරූපීව දකිනවා. දැනුම් ආන්න කර්මය තීන නිසා හැෙනවා මිසක් දැනුම් ආයෙනකොට මම මේම දැක්කාම මම යාපත් වෙනවා කියලා එකක් එයා හදන්නේ නැහැ. හැබැයි පුතේජනයිට අපි එහෙම එකක් කියනවා. හැමදේම සම්මාවෙන් ශ්‍රවණය කරන්න සම්මාවෙන් එයා පුතේජනයි බාලාංශේ අපි සීයාත් සීයාගේ පාඩම කියලා දෙනවා අමරගේ කතන්දරේ කියලා දෙනවා. හැබැයි අමරගේ කතන්දරේ ඕලෙවල් ළමයිද කියලා දෙනවා නෑ. එන්න අමර කඩයක් දාමු සල්මල් කඩම ඒ කතන්දර කියන්නේ නෑ. ඇයි? ඒක පොඩි අයට කියන එකක්. හැමදේම සම්මාවෙන් දකින්න කියනවා. සම්මාවෙන් දකින්නකේ උපාදානය කරගෙන මං හැමදේම සම්මාවෙන් දකින්නවා කියලා ඉතාලින් ඉන්නවා. ඊළඟට යන්නේ අය. ඇයි? දැන් යාට සම්මාවෙන් පේනවා. පේන එක දැන් යා දකින්නවා. දැන් පෙවෙනවා. පෙවෙනවා නම් මොකටද බොන්නේ? මම බොනවා කියලා එකක් යා නඩත්තු කරන්න අර බොන එක දැන් නවත්තන්න ඕනේ. ඒක අයින් කරන්න ඕනේ. කලින් යා බොන්න දන්නේ නැහැ. ඒ නිසා බොන ක්‍රමේ කියලා දුන්නා. දැන් බීලා බීලා පුරුදු වෙලා දැන් පෙවෙනවා. දැන් බොන්න අවශ්‍ය නැහැ. ඒත් පෙවෙන කොටත එයා බොන එක නවත්තන්නේ නැහැ. දැන් එයාට ඒ බොන එක නවත්තන්න කමටහන් ඕනේ. ඒ කියන්නේ සම්මාවත් නිවැරදි කරන්න ඕනේ. ඒක කොහොමද කියලා කිව්වම බෙටිඩින් දාලා සනීප කළා සනීප කළා කාලය යනකොට බෙටිඩින් වල සනීප වෙන්නේ නැහැ. දැන් ඊට වඩා ඩෝසේජ් එක වැඩි බේතක් දාන්න වෙනව නේද? ඒකිනු සනීප වෙන්නේ නැහැ කාලය යනකොට. දැන් ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා යාට. ඇයි? එතකොට තමයි යාර සනීප වෙන්නේ. ඒ වගේ සෝතාපන්න ඵලයට සම්මාදිට්ඨිය වඩන කෙනා ඒ සම්මාදිට්ඨිය උපාදානය කරාම කොහොමද සකෘදාගාමි වෙන්නේ? ඕලෙවල් වලින් සනසන කෙනා එලෙවල් වලට යන්නේ නැහැ. එලෙවල් වලට යන්න නම් ඕලෙවල් සිලබස් එක අයින් කරන්න ඕනේ. ඇයි අර කිදෙන වෙනම විෂයන් අතරක්. මේව එකක්වත් උගන්වන්නේ නැහැ. මේ ශෛලිය නෑ එතන. මෙතන පොත් සෙට් එකක් දෙනවා ගෙදරකින් පාඩම්. එතන පොත් සෙට් එකක් නැහැ. කරු ටික කියන එක කඩසටහන් ටික ගහගන්න තියෙන අවශ්‍ය පොත් ටික පුස්තකාලයෙන් බලන්න තියෙන්නේ. ඒක වෙනම ශෛලියක්. මේක අත්තරින් නැතුව ඒකට යන්න බෑ. එහෙනම් සෝතාපන්න ඵලයට වඩපු සම්මාදිට්ඨිය අත්තරින් නැතුව ඒ දෘෂ්ටිය නිදාසෙන්නේ නැතුව සකෘදාගාමි සම්මාව වැඩෙන්නේ නැහැ යාතුල. ඇයි? සෝතාපන්න ඵලයට වඩා අරක දියුණු එකක්. අනාගාමි සම්මාව යාතුල වැඩෙන්න නම් අර සම්මා දෙකම අයින් කරන්න ඕනේ. නැත්තම් මේක වැඩෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තියේ අනාගාමි දක්වා වඩපු සියලුම භාවනා කමටහන් සියලුම දැනුම් සියලුම දේවල් අත්හරින්න ඕනේ. හැමදේම නිරෝධ වෙන්නේ නැතේ ඒක ලැබෙන්නේ නැහැ. ඒතර දැන් වඩපු එක ඒකත් අයින් වෙනන අපරාධ අයින් කරන්න මොකටද වැඩුවේ? ඒක වඩන්න මේක තියෙන්න ඕනේ. ඒ නිසා වැඩුවා. දැන් ඒක ගන්න මේක අවශ්‍ය නැහැ. එහෙනම් මේ ටිකත් අතාරින්න ඕනේ. නෑ නෑ මම රාත් වෙන්න කැමතියි. හැබැයි සෝතාපන්න ඵලය මට අයින් කරන්න බෑ. සෝතාපන්න ඵලය මට ඕනේ. දැන් ඒව රාත් කරන්න පුළුවන්ද? බුදුවරුන්ටත් බෑ. ඇයි? සෝතාපන්න ඵලය අත්තරින් නැත්තම් ඊළඟ ඵල ලැබෙන්නේ නැහැ. දවල් කෑම ජීර්ණේ වෙන්නේ නැති කෙනෙකුට රෑ කෑම දෙන්න පුළුවන්ද? එහෙනම් බෑ. කාට ටිකක් දෙන්න. ඇයි? තාම මේ ජීර්ණ වෙලා නැහැ. හරි අමාරි බඩට. ඒක ජීර්ණේ වුණත් රෑ කෑම ඉල්ලලා කනවා යා. අද මේවා සම්මාව මේවා නිවැරදි කියලා අපට පේන්නේ අද තියෙන දැනුමට සාපේක්ෂව අද තියෙන ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අරව පොඩ පොඩ පොඩ පොඩ වෙනස් වෙන්න ඕනේ. වෙනස් විය යුතුයි. හැමදේම කර්මයට අනුව දකින්න කියනවා. පස්සේ පොඩ්ඩක් වෙනස් කළා අපි හැමදේම හේතුඵල ධාමයට අනුව කි දකින්න කියනවා. තව ටිකක් වෙනස් කරලා හේතුවයි ඵලයයි එකට දකින්න කියනවා. ඊට පස්සේ දකින්න කෙනෙක් නැහැ කියලා ඉන්න කියලා කියනවා. පාඩේ වැඩක් බලන්න ඉන්න කියනවා. එහෙම දකින්න කෙනෙක් නැහැ කියලා. ඉතින් දකින්න කෙනෙක් නැහැ කියලා ඉන්න කිව්වම ඉවරනේ කලින්ම. එහෙම ඉන්න බෑ. ඒ නිසා තමයි ඒක තියෙන බව දැනගන්න කියන්නේ. දැනගත්තට පස්සේ එහෙම එකක් නැහැ කියලා පුරුදු කෙනෙක් හරි ලේසි. වැටේ වැටුණා ත්‍රිදේයි කියලා කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි වැටිලා රිදිච්ච කෙනෙකුට කියන්න අවශ්‍ය නැහැ. පරිස්සමෙන් වැඩ කරන එයා දන්නවා වැටුණා ක කියනවා කියලා. ඒක එයාට තේරෙනවා. සම්මාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනෙකුට අපි කොහොමද සම්මාව කියලා දෙන්නේ? ඒ නිසා එයාට මිත්‍යාව උගන්වනවා ඉස්සෙල්ලාම. දැන් අපි ඇත්තටම මිනිසුන්ට පුරුදු කරන්න දසාකුසලෙන් වැළකින්න කියලානේ. දැන් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදාමි. මේකේ මොකද කුසලේද අකුසලේද කියන්නේ? අකුසලේ කියන්නේ ප්‍රාණඝාත කරන්නේ නැතුව ඉන්න. බොරු කියන්නේ නැතුව ඉන්න. අනාචාරය ඇසිරෙන්නේ නැතුව ඉන්න. මත්පැන් වලින් මත් වෙන්නේ නැතුව ඉන්න. රාත්‍රිසේ කකා ඇවිදෙන්නේ නැතුව ඉන්න. ජාතරූප අල්ලන්නේ නැතුව ඉන්න. ඇයි එහෙම කියන්නේ? දස අකුසල් පිළිබඳව ඉස්සලා දැනුවත් කරන්නේ. දස කුසල් වැළකෙනකොට දස කුසල් නිකන් වැඩෙනවා. දස කුසල් වඩනවා වැඩෙන්නේ ඇයි? දස කුසල් අඳුරන්නේ නැහනේ. ඒ නිසා දස කුසල් වෙනවා යාගෙන්. හැබැයි දස කුසල් අඳුරන කෙනාගෙන් දස කුසල් වෙන්නේ නැහැ. එහෙනම් කුසල් නිකන් වැඩෙනවා. ඒක වඩන්න දෙයක් නැහැ. මේක තමයි මේ ආර්ය මාර්ගය තුල තියෙන සම්මාවේ සමීකරණය. දැන් පෑදිලිද? මීට වඩා පෑදිලි ඕනද? ඥාති මිත්‍රාදීන් දූ දරුවොත් එක්ක සතුටින් ඉන්න එක සැපයි. ඒකාන්තය. ඥාති මිත්‍රාදීන් දූ දරුවෝ ඔක්කොම ටික අත්හැරලා ආරණ්‍ය ගත වෙලා උදකලා වෙන්න එක සැපයි. දැන් මෙතන බලන්න ඒකාන්තයක් ගත්තා. ඥාති මිත්‍රාදී දූ දරුවොත් එක්ක ඉන්න එක සැපයි. හැමදේම අත්හැරලා ආරණ්‍ය ගත වෙන එක සැපයි. දැන් මේක තුල එකමන්තනේ. තිබුණාම සැපයි, අත්හැරුණාම සැපයි. දැන් බලන්න ඒක අනිත් පැත්තට කරකනවා. ඥාති මිත්‍රාදී දූ දරුවොත් එක්ක සැපයි. ඒගොල්ලෝ අයිමි වුණාම දුකයි. දැන් මේක අයිමි වුණාම දුකයි කියලා ගත්තේ අර මේ පැත්ත අර තිබුණාම සැපයි කියන අන්තයට සාපේක්ෂව මිස හැමදේම අත්හැරිලා ආරණ්‍යගත වුණාම සැපයි කියන අන්තයට නෙමෙයි. හැබැයි ඒ අන්තයට ගත්තාම මේක සැප නෙමෙයි, දුක නෙමෙයි, සැප. එතකොට දුක සැප තීරණය වෙන්නේ, අන්ත දෙක තීරණය වෙන්නේ අපි ඒක දකින මානසිකත්වයට අනුවනේ. යහපත් වශයෙන් දැක්කම සැපයි, අයහපත් වශයෙන් දැක්කම දුකයි. එහෙනම් අපි හදාගත් අන්ත දෙකට සාපේක්ෂ නෙමෙයිද මධ්‍යස්ථිය පවතින්නේ? හැබැයි එහෙම පවතින මධ්‍යස්ථයක් පිරිනිවන් පානකම් අපිට මඟ පෙන්වන්නේ නැහැ. ඒක අර බයිපාස් එකක් වගේ. බයිපාස් එකෙන් ගිහිල්ලා ප්‍රධාන පාරට වැටුනම් බයිපාස් එකෙන් ඊට පස්සේ වැඩක් ගන්න බෑ අපට. ඊට පස්සේ ප්‍රධාන පාර යන්න ඕනේ. ඒ වගේ මාර්ගයට වැටෙන්න පොඩි උපකාරයක්, පොඩි උදව්වක් තමයි අර අර අරකින් හම්බෙන්නේ අපට. නමුත් සැප තුල අවුෙන් නැතුව හිටියාම ඒ සැප විඳාම එයා මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙනවා. දුකට අවුෙන් නැතුව දුක් විඳිනාම ඒකල් මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙන. ඇයි? දැනගෙන දුක් විඳින කෙනා ඒක තුල නැහැ. දැනගෙන සැප විඳින කෙනා ඒක තුල නැහැ. ඒම නිර්මාණය වෙන මධ්‍යම ප්‍රතිපදාව නිරෝධ සමාපත්තියෙන් කෙරවල වෙන්නේ. ඒම නැතුව සැපට සාපේක්ෂව දුක හදාගෙන දුකට සාපේක්ෂව සැප හදාගෙන ඒ දෙක නඩත්තු වෙන නිසා මධ්‍යම ප්‍රතිපදාව ගොඩනගෙනවා නම් ඒක බයිපාස් එකක්. ඒක වැඩි දුර යන්න හම් වෙන්නේ නැහැ. ඒ වැඩි දුර යන්න බැරි නිසා තමයි උපාසක මාත්‍යයකට උත්තරයක් ආන්නේ මගේ. ඒක ඇයි එහෙම එකක් පවතින්නේ? ඉතින් ඊයාට යන්නේ ඇයි? යන්න කොහමද? ඒක ඊට ඊයාට වඩා ගන්න ඇයි කියලා ආන්නේ ඇයි? ඒක අර බයිපාස් නිසා. ඒක අර ඉදිරිය පේන්නේ නැහැ. කෙරවල පේන්නේ නැහැ. ඒකෙන් තියෙන විඩාවක් වගේ. මේක කොච්චර කාලයක් නඩත්තු කරන්නද? මේක කොතනින්ද ඉවර වෙන්නේ? මේක කෙරවල නැද්ද? ඇයි එහෙම හිතන්නේ? ඒකට දීර්ඝ දැක්මක් නැහැ. හැබැයි දැනගෙන සැප විඳින කෙනා, දැනගෙන දුක විඳින කෙනා මධ්‍යම ප්‍රතිපදාවේ නේද ඉන්නේ? එයා කවදාවත් ওই ප්‍රශ්න අහන්නේ නැහැ. ස්වාමිනේ මධ්‍යම ප්‍රතිපදාවේ දියුණු වෙන්නේ කොහොමද? එයා අහන්නේ ඇයි? ඒක තුල එයා දැනසෙන, එයාට තේරෙන, ඒක තුල නිරෝධ වෙන බව. එයා වැඩිපුර අකුසල් කරලා තිනා ඉඳ වැඩිපුර අකුසල් එයාට පරිසම් දෙනවා. ඒ ඔක්කොම එයාගේ අකුසල් කියලා දැනගෙන ගෙවෙන්න අරිනවා. දැනගෙන සතුටින් දුක් විඳිනවා. සතුටින් දුක් විඳලා එයා සතුටින් ඒක ගෙවලා ඉවර කරනවා. ඒ නිසායි මධ්‍යම ප්‍රතිපදාව එයාට නිරෝධයට මඟ පෙන්නනවා. වැඩිපුර කුසල් කරා, වැඩිපුර පින් කරා, ඒ නිසා වැඩිපුර සැප ලැබිලා තියෙනවා. ඒ හැමදේම එයා වැඩිපුර දීපු නිසා ලැබුණේ. එහෙනම් මේවා ඔක්කොම ගෙවිලා ඉවරුනාම අයිමි වෙනවයි කියලා දැනගෙන සැප විඳිනවා. ඒ නිසා යාන්ත්‍ය තුල නැහැ. එයාට ඒ විඩාව දැනෙන්නේ නැහැ. හැබැයි සැප දුකට සාපේක්ෂව බැලන්ස් කරනවා. දුක සැපට සාපේක්ෂව බැලන්ස් කරනවා. එහෙම මධ්‍යපදාව කදපු කෙන ආර්ය කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ස්වාමිනී මධ්‍යම ප්‍රතිපදාවේ නිදර්ශන ක්‍රමයක් නැද්ද? ඇයි? ඒ මධ්‍යම ප්‍රතිපදාවේ අන්ත දෙකට සාපේක්ෂව ඇදිච්ච එකක්. ඒක තුළ විඩාවක් තියෙනවා. තවත් උදාහරණ ඕනේ.